ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. නිලංගේ නෝනා මහත්මිය ඇතුළු මේ හැමදෙනාම එක රැසි වෙලා අද දිනේ තාම ලස්සන පින්කම සිදු කරලා නිවාඩුපත් ඡාස්තාව. එල් පින්න තුලින් මේ වගේ ලස්සන පින්කම් අපට සිදු කරන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවක. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ලෝකයේ සජීවී මොහතකයි අපට මෙවැනි පින්කම් සිදු කරන්න ලැබෙන්නේ. ඒ අපේ ජීවිතය අප ලබා ගත්තා වූ ඉතාම වටිනා දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා අප සැලකන්නට ඕන. ඔබේ දෑතින් ඉතාම පිරිසිදුව සෝදානම් කරපු දාණය පූජා කළේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වෙනුවෙන්. ඒ වගේ මේ දාණය ඔබ පූජා කරේ සැරියුත් මුගලන් ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ උතුම් සංඝ ගුණ වෙනුවෙන්ය කියන හැඟීම ඇති කරගන්න. අනේ සිටවිලත් එක්ක ඔබට අප්‍රමාණ කුසල චේතනාව ඔබේ සිතේ ගැනද වෙනවා. අනේ සිටවිල වල බලයෙන් අපට මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අප නවින් මිය ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් ඒ අවස්ථාව ලැබෙනවා. ඊළඟිනවන උපන්දිනයේට සෙත්පත්ලා මේ සිදු කරන පින්කම ඔබතුමීට වගේම මේ සහභාගී වෙන හැම දෙනාටම එයාගේ ජීවිතවලට ලොකු පුණ්‍ය ඵලයක් කුසල ඵලයක් එකතු වෙන මොහොතක් විදිහට සලකන්න පුළුවන්. පිටුතුනේ සම්බුද්ධ ශාසනය විශේෂයේ අපරදානීය පූජා කිරීමේ ලබන අග්‍රතම ප්‍රතිඵලය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම. ඒක තමයි අපි දානෙන් ලබන ඉහළම ප්‍රතිඵලය. වේලාම සූත්‍රය වැනි දේශනාවල ඉතා පැහැදිලිව දැක්වෙනවා අප නිසිසේ මැනවින් නොවනින් බුද්ධිමත්ව දානමය පින්කම සිදු කළොතින් ඒ දානය ලැබෙන ඉහළම ප්‍රතිඵලය තමයි අපේ ජීවිතවලට සද්ධර්මය ලැබෙනවා, දහමහනට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වසර 45 තිස්සේ දේශනා කරන ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මාතකින් මෛත්‍රිය, අනිත් අතින් ප්‍රඥාව. සියලු සත්ත්වෝ සෝපත්ත්වයන් කියන මේ සිටිවිලෙන් පටන් ගන්නා වූ මේ අපේ ආධ්‍යාත්මික ජීවිතය මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ තුලින් අප පෝෂණය කර ගන්නවා. උදේ මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි, මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වචී කර්මය කියලා අප සිටින් යමක් සිදෙනකොට අනිත් අයට සෝපත්ත්වයන් කියන හැඟීමෙන් තමයි ඒ සිතිවිලි අපේ ගන්න. අපි වචන කියනවා කතා කරනවා නම් මෛත්‍රිය මුසුවෙච්ච වචන තමයි නිරතුරු අපේ මොයින් පිටවෙන්නේ. අපේ දෑතින්, අපේ දෙපයින්, අපේ නැත්තකින් අපි යමක් කරනවා නම් ඒ සියලුම චර්යා මෙත්තා සාගත කාය කර්ම වලටපත් වෙනවා. මෙන්න මේ දෙක තමයි ජීවිතයේ විශාල ආශිර්වාදයක් තමයි සැලසෙනවා. මේ මනෝව බබලවක් කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී විහරණින් අපට දේශනා කළේ. ඒ තරම් වේ ලෞකික වශයෙන් ඉහළම තලයට අපේ මනස පත් කරගෙන බ්‍රහ්මී වර්ගයේ ජීවත්වන ක්‍රමය තමයි මෛත්‍රී විහරණින් අපට දේශනා කළේ. අනේ මෛත්‍රීන් ජීවිතය පෝෂණය කරගන්න අපි අනිත් පැත්තේ ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. මේ බුදුදහමේ ප්‍රඥාව තමයි ප්‍රධානම දැනුම වෙන්නේ. අපදාන සෝවිනී පඤ්ඤා කියලා කියනවා. අපේ චරිතය ප්‍රඥාවෙන් සෝපමාන වෙනවා. ඒ පඤ්ඤාව මිනිසාට තියෙන රතනය පඤ්ඤා නරහන් රතන කියලා දේශනා කරනවා. ප්‍රඥාව මනුෂ්‍යයාට තියෙන මැණිකක් වශයෙන් දේශනා කරනවා. මෙන්න මේ වගේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේට යම්කිසි කෙනෙක් මුණ ගැහුණොතින් උන්වහන්සේ ජීවමාන කාලයේ කිසියම් පිරිසක් පුද්ගලයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොතින් බුදුහාමුදුරුවෝ නැත්තාගේ නොවන දෙස බලනවා. උන්වහන්සේට තිබුණා වූ චේතෝපරිය ඥානය, විශේෂයෙන් ආශ්‍යාංශ ඥානය, ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන, මෙන්න මේ ඥාන වේදන බලනවා. මේ දැනටත් සසරේදී කොච්චර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා ප්‍රඥා ඉන්ද්‍රිය තමයි බලන්නේ දෙන්නතු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සමීප වෙලා තියෙන ප්‍රධානතම මාර්ගය තමයි ප්‍රඥාව කියන්නේ. අනේ ප්‍රඥාව තියනා කරගෙන බුදුරජාණන් වහන්සේ සතමුන් සියනන් කණි වැඩම කර තියෙනවා. සමහර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට එයන් පිළිගන්න බුදුහාමුදුරු මගට කියලා තියෙනවා. ඒ තරම් ප්‍රඥාවට ගරු කර තියෙනවා කිනුතුනි. මොකද මේ ප්‍රඥාව කියලා කියන්නේ දුකේ හට ගැනීම සහ දුකේ නිරෝධය පිළිබඳව තියෙන ඥානෙ. වෙන දෙකක් කියනවා නම් අප ඇසට රූපයක් පේන අවස්ථාවේදී කනට ශබ්දයක් අහන අවස්ථාවේදී අපි ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන කාරණේ පැහැදිලිව හඳුනාගෙන අපිට යමක් මතක් වෙනාම හැම අවස්ථාවකදීම අපිට ඒක මතක් වෙන රූපේ බුද්ධ එක වැඩියන් තම අපි සිහිනෙන් දැක්කත් ඒ සිහිනේ දකින්නේ රූපේ බුද්ධ එක අනේ රූපයක් එක්ක දකින්න අවස්ථාව කියන්නේ අපි බරේ තුලින් අවස්ථාව ඒ රූපය තුල අපේ හිත බැසගෙන තියෙන්නේ අපි බරේ තුලින් ඉන්නවා නැත්නම් සංස්කාර ඡේද කරනවා කියන අවස්ථාව වෙන විදිහකින් කියනවා නම් අවිද්‍යාවත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියන මෙන්න මේ කටි සම්පාදයේ අංග අපේ ජීවිත තුල ක්‍රියාත්මක කරන අවස්ථාව අපට හිතට යමක් මතක් වෙන අවස්ථාවේදී රූපයක් එක්ක නම් මතක් වෙන්නේ ඒ රූපයේ නිරුද්ධ රූපයන් බව දැන නැත්නම් ඒ රූපය තුල අපේ හිත බැසගෙන තියෙනවා ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ අනේ අවිද්‍යාවත් එක්ක අවිද්‍යාවත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන ආදී මෙන්න මේ අංග 12 අපේ ජීවිත තුල ක්‍රියාත්මක වෙනවා වෙන විදිහකින් කියනනම් දුක් සංවේ සත්‍ය ක්‍රියාත්මක වෙනවා මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය මෙන්න මේ අවිද්‍යාවේ ඉඳීම තුලින් තමයි අපට යම්සි මට්ටමේ දුකක් හටගන්නා නම් කායික මානසික ඒ සියලුම දුකට හේතු මේ අවිද්‍යාව එහෙනම් ප්‍රඥාව කියන්නේ මොකද්ද දුක නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද දුක නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඇහැට රූපයක් පේන අවස්ථාව කියන්නේ ඇත්තටම ඇහි රූපයක් හඳුනා ගන්න අවස්ථාව. අපේ කනට ශබ්දයක් පදිතන අවස්ථාව කියලා කියන්නේ සැබවින්ම ඒක පදිතනලා නිරෝධ වෙච්ච මොහොත අපේ මන විඥානයේ තියෙන මන අවස්ථාව රූපෙ නිරෝධ වෙච්ච මොහොත. මෙන්න මෙතන හරියට සිය පිළිදුවත් ප්‍රඥාවෙන් මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. උදයන්ත ගාමිනි පඤ්ඤා සුදිප්තෝ හෝති කියලා කියනවා. අරියෝ ඥානිය සුදිප්තෝ හෝති නිබ්බේධික පඤ්ඤා ආදී වශයෙන් නම් වලින් මේක සඳහන් කරන්නේ මේකයි. එතකොට අපිට යමක් මතක් වෙන හැම අවස්ථාවකදීම යම් කිසි රූප සංඥානිය තේරුම් ගන්න හැම අවස්ථාවකම කියලා කියන්නේ මනෝ විඥාන අවස්ථාව කියන කාරණේ රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාව කියන එක. මෙන්න මේක තමයි අවිද්‍යාවත් වශයෙන් විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදී වශයෙන් කියන දුක නිරෝධ සත්‍යය. පින්වතුනි මෙන්න මෙතෙන්ට සිත තැබීම තමයි බුදුදහමේ ඉහළතම ගුණාංගයේ විදිහට සලකන්නේ. එතකොට මෙතෙන්ට හිත තියෙනවා කියලා කියන්නේ අපි ඒත් එක්කම සමාධිය තුළ ඉන්නවා. ඒ වගේම අපේ සතිමත් බව තියෙනවා, අපේ වීර්යය තියෙනවා, සද්ධාව තියෙනවා. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්ම වෙනතුනි. මෙන්න මේ යථාර්ථයක් ඉදීමෙත්කම අපට තේරෙනවා කෙලෙස් අඩු වෙන ආකාරය. ලෝභදේශ ඉක්මනින්ම අඩු වෙන ක්‍රමය තමයි මේක. ඒ නිසා මෙන්න මේ ප්‍රඥාව පිට තියෙන හැම මොහොතකම අපේ ඉන්ද්‍රිය ධර්ම ඉහළම අවස්ථාවේ ඉහළම මට්ටමේ පවත්වා ගන්න අවස්ථාව. ඒ නිසා ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉතාම පිරිසිදුව ප්‍රසන්නව දානේ පූජා කරන හැම අවස්ථාවකදීම ඔබට මේ සද්ධර්ම ලැබෙන්නට ඕන. එක අතකින් මෛත්‍රියයි අනිත් අතකින් ප්‍රඥාවක් කියන අවස්ථාව. එතකොට කියනතුනි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි අපේ ජීවිතයේ භාග්‍ය සම්පන්න අවස්ථාව. සම්බුද්ධ ශාසනයකින් අප ලබන අනගිටම ප්‍රතිඵලය මේක කියනතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ යථාර්ථය නේද කියලා සද්ධාගේ තථාගතස්ස බෝධිගේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව උපරිම අප විශ්වාසය කියලා කටයුතු කරනවා. ඒ තරක් මේ ඒ යථාර්ථය සමීප වෙන්නට දැරිය වීර්යය කායික මානසික කැපවීම අපි නිරතුරුව යොමු කරනවා. ඒක කියන වීර්යය කියලා. ඒ වගේම අනේ වීර්ය තුලින් සතිමත් බවට වර්තමාන මොහොත තුළ උපරිම ලෙස පවත්වා ගන්නවා. අපි අතීතයේ නිරුද්ධ වෙච්ච දයක් බව නොනින් තේරුම් ගන්නවා. අනාගතයේ තාම පැමිණෙන්නේ නැති බව තේරුම් අරගෙන වර්තමානික හොඳට හිත තියාගෙන ඒ හිත තියාගෙන වර්තමාන මොහොත එතනම තත්ත්වගත විපස්සදී විදියට ඒ මනෝවිඥානයේ මනංක පටිච්ච ධම්මයේ උප්පන්නිතේ මනෝවිඥානික අවස්ථාවේ සමුදේ අපි බලමින් ඉන්නවා. අනේක තුලින් එකකින් සමාධිය අනිත්‍යකින් ප්‍රඥාව අධිරකම් දිනු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් පිළිතුරු මේ නැත්නම් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් සාමයේ ප්‍රදානේ පූජා කර නැත්නම් නිරතුරුව සාමයේ වාසය ඇසුරු කරමින් විහාර විහාරස්ථාන ඇසුරු කරමින් තමන්ගේ ශ්‍රද්ධා සීලාදී ගුණ දහම් සම්පූර්ණ කරන අවස්ථාව. ඉතින් ඔබට මේ ජීවිතය ගැන හිතනකොට උගහන් සතරටපත් වෙන පුළුවන් දිනෙන් දින ඔබ ශ්‍රද්ධාවෙන් සීලයෙන් සරතවත් භාවයෙන් ත්‍යාගවන්ත භාවයෙන් ප්‍රඥාවෙන් දිනු වෙමි. මේ ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රයේ අප්‍රමාදීව එළිවෙත් පුරණ පිළිතුම් හැටියට අද දින මේ සිත කණ්ඩ බලාපොරොත්තු වූ දානමය පින්කම ඉතාම හොඳින් ලස්සනට සිදු කර ගන්න ලැබුණා. තාහිර සහභාගී ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබේම දෑතින් ඔබේම උපන්දිනය වෙනුවෙන් ඔබේම අමතත්ව වෙනුවෙන් ඔබට පින්කම සිදු කර ගන්න අවස්ථාව ලැබුණා කියලා හැම දෙනෙක් එක වගේ ශ්‍රද්ධාව සතුට ඇති කර ගන්නට මේ රැස් කරගත් උතුම් පින්කම ආයතනයෙන් නිලඳිනවා මහත්මියට සුභම සුභ උපන්දිනක් වේවා. ඒ ආදරණීය දරුවන්ට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. මේගේ ඥාතීන්ට මේ පින පුණ්‍යානුමෝදනාට ලෙස හේතු වේවා. විශේෂයෙන්ම මේ පින්කම සහභාගී වුණු අතහිත දුන්නෝ දානපකරණ ආදී සකස් කරගෙන ආපු පින්වත් හැම දෙනාටම මේ උතුම් පින ආනිසංසයෙන් මෙලොව ජීවිතයේ සෝතන් භාවය සසර ජීවිතයේ සුගතිගාමීත්වය ප්‍රාර්ථනා කරව උතුම් වූ නිවන් සුවය සැරසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.